එක්සත් ජාතික පක්ෂය අද ඇවිල්ලා ඉන්නේ පෙරමුණක් හැටියට විශාල වැඩ කොටසක් කරන්න. හැම එක්කෙනාටම අපි සේවය කරනවා. මොකද අපි අලුත් රටක් හදන්න ඉල්ලන්නේ. මට මාස 60ක් දෙන්න අලුත් රටක් හදලා දෙනවා. අපි ඔබට ඉදිරිපත් කරන්නේ පාට පාට එක එක සුවඳ පිරුණු මල් වට්ටිය. ඉතින් මල් වට්ටියද හොරමුට්ටියද? අගෝස්තු 10 වෙනිදා අලිය ලකුණ ඉදිරියෙන් කතරේ ගහලා හොරමුට්ටිය බිඳලා මල් වට්ටිය අතර ගන්න අලුත් රටක් හදන්න දායක වෙන්න කියලා මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා තියෙනවා.